මැතිවරණ පනතෙන් ඇතුළත් වෙන්නට ජාති නියෝජනය කරන ආගමික පක්ෂ නියෝජනය කරන පක්ෂ නියපචන පරි. ඒ කියන්නේ දැන් ප්‍රධාන පක්ෂ දෙකට ඕනම කෙනෙකුට ඕනම ජාතිකයෙකුට ඕනම ආගමිකයෙකුට සමාජිකත්වය ගන්න පුළුවන්. එතකොට දැන් මේ තියෙන මුස්ලිම් කොංග්‍රසයට දෙමළ සන්ධානයට ඒ අයගේ ජාතීන් පමණනේ ඒ සමාජිකත්වය ගන්න ඒගොල්ලෝ. එතකොට මේ ජාතීන් සහ ආගම් නියෝජනය ලියාපදිංචි නොකර ඉන්නට ඕනේ. ඒ දේශපාලන පක්ෂ අවලංගු කිරීමේ වැඩපිළිවෙලකට ඉන්නවා. එහෙම නැත්නම් ඔය ජනතාවට මේ අනුශාසනා කරලා හරියන්නේ නැහැ. ජාතික සමගිය පිළිබඳ ආගමික සමගිය පිළිබඳ. දැන් මේ කණ්ඩායම් මේ ඇත්ත වශයෙන්ම රටේ සංහිඳියාව නැති කරන්නේ